මේවර විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඉල්ලුම් කරන්න බලාපොරොත්තු වෙන විශාල පිරිසකට බලවත් අසාධාරණයක් සිද්ධ වෙනවා. යම් විදියකින් ලබන 29 දා ආයුධ පත්‍ර බාර ගැනීම අත්‍යවශ්‍යුවොත් එයින් පසුව ප්‍රතිඵල ලැබුණොත් එම ඉෂෙඩ් ආගේ වෙනස් වීම නිසා මුළු ප්‍රතිඵලෙම වෙනස් වීමේ ඉඩකඩ තියෙනවා.